साधु साधु साधु। नमस्कार वेवा बुदुर्वनट समदा बुदु हिमि शरणयामि। नमस्कार वेवा दम रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि। දෙංගපසූදානම් වෙන්නේ ඉස්කන්ධ භාවනාව කිරීමටයි. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වැඩීම පිණිස අපට වදාළේ විදර්ශනා භාවනාවයි. ඒ විදර්ශනාව තුළ ඉස්කන්ධ ධාතු ආයතන ගැන යථාභූත ඥානය ඇතිවෙන විදිහේ භාවනා වැඩ පිළිවෙලක් තිබෙනවා. යම්කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධය මනාකොට අවබෝධ කරගත හැකි නම් ඒ කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාරි සත්‍ය විස්තර වෙන්නේ පංච උපාදානස්කන්ධයේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ කුමක්ද කියලා තෝරා බේරාගෙන අවබෝධ කළ හැකි නම් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවනි. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක් වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්නට බැරි දෙයක් වශයෙන් අවබෝධ වීමෙන් කෙනෙකුට දුර්ලභ ප්‍රඥාව ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ රූපස්කන්ධය හටගන්නේ සතර මහා ධාතුන් හට ගැනීමෙන්. සතර මහා ධාතුන්ගේ අභාවයෙන් රූපේ අභාවයට යනවා. විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වෙනවා. සංස්කාර කියන්නේ මෙතන චේතනාවයි. ඒ චේතනාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් චේතනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශය කියන්නේ ආයතනවල හටගන්න දෙයක්. ඇසයි රූපයි විඥානයේ එකතු වීම ඇසේ ස්පර්ශයයි. කනයි ශබ්දයයි විඥානයේ එකතු වීම කනේ ස්පර්ශයයි. නාසයයි ගඳ සුවඳයි විඥානයේ එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවයි රසයයි විඥානයේ එකතු වීම දිවේ ස්පර්ශයයි. කයයි පහසයි විඥානයේ එකතු වීම කයේ ස්පර්ශයයි. මනසයි අරමුණුයි ඒ අරමුණු මනසින් දැනීම නම් වූ විඥානයයි එකතු වීම මනසේ ස්පර්ශයයි. මේ ස්පර්ශයේ හේතු කොටගෙන විඳීම හටගනී, සංඥාව හටගන්නව, චේතනා හටගන්නව. විඥානයේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප හට ගැනීමෙන් නාම රූප නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. ඇහි රූපයයි විඥානයයි එකතු වෙනකොට ඇහි ස්පර්ශය ඇති වෙනකොට මේතකොට බිඳීම හටගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මේ විඥානය කලින් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රූප වේදනා සංඥා සංඛාර ළඟට අවසානයේදී විඥානය දැම්මේ අර සියලු දේ මුල් කරගෙන විඥානය හටගන්න නිසා. මේ සියල්ල අනිත්‍ය වශයෙන් හේතුඵල ධර්මයට අයිති දෙයක් වශයෙන් හේතු නැතිවී යාමෙන් නැතිවී යන දෙයක් වශයෙන් අවබෝධ කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීකුහට දුර්ලභ ප්‍රඥාව ලබන්නට පුළුවනි. අන්නේ දුර්ලභ ප්‍රඥාව අප කවුරු ලබා ගැනීමට වෙහෙස ගනිමු. ඉතින් මේ පංච උපාදානස්කන්ධේ විස්තර වශයෙන් දැන් අප පවසද්දී ඔබ මේ හොඳට තේරුම් ගන්න මහසි ගත යුතුයි. මේ රූපේ හටගන්නේ සතර මහා ධාතුන් නිසා. සතර මහා ධාතුන් නිසා හටගන්නා යම් රූපයක් වේද ඒ රූප සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නා හින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හින්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හේතු නිසා හටගන්නා ඒ සියලු විඳීම් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ස්පර්ශයෙන් හටගන්නා යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සංඥා සියල්ලම හේතුන්ගෙන් හටගන්නා හේන්ද හේතු නැතිවීමෙන් නැතිවී යන හේන්ද ඒ සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ස්පර්ශයෙන් හටගන්නා යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු චේතනා හේතු නිසා හටගන්නා හේන්ද හේතු නැතිවීමෙන් නැතිවී යන හේන්ද ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාම රූපයෙන් හටගන්නා යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු විඥාන හේතු නිසාට ගන්නයි. හේතු නැතිවීමෙන් නැතිවී යනහින් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සතර මහා ධාතුන් නිසා හටගන්නා මේ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ සියලු රූප හේතු නිසා හටගන්නාහි. හේතු නැතිවීමෙන් නැතිවී යනහි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් නැතිවෙන යම් විඳීමක් ඇද්ද, ඒ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු විඳීම් කනේ ස්පර්ශයෙන් නැතිවීමෙන් නැතිවී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් ඒ ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් ඒ ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් ඒ ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන සියලු විඳීම් ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන රූප සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ සියලු රූප සංඥා ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශයෙන් ඇති වෙන ශබ්ද සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් ඇති වෙන ඒ සියලු ශබ්ද සංඥා ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙන ගන්ධ සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙන සියලු ගන්ධ සංඥා ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් ඇති වෙන රස සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් ඇති වෙන රස සංඥා ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් ඇති වෙන පහස සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් ඇති වෙන පහස සංඥා ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශයෙන් ඇති වෙන අරමුණු සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් ඇති වෙන අරමුණු සංඥා ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන රූප සංචේතන, ඒ කියන්නේ ඇහෙන් රූපයක් දකින්නකොට ඇහි රූපයයි විඥානයයි එකතු වෙනවා. එතකොට රූපේ පේනවා. ඒ පේන රූපයට අනුකූලව චේතනාවක් තියෙනවා. ඒක තමයි සංඛාර. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ රූප සංචේතන. ඇහි ස්පර්ශයෙන් ඇති වෙන රූප සංචේතනයිද ඒ සියල්ලම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇහි ස්පර්ශයෙන් ඇතිවෙන රූප සංචේතන ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශයෙන් ඇතිවෙන ශබ්ද සංචේතන අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් ඇතිවෙන ශබ්ද සංචේතන ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන ගන්ධ සංචේතන අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන ගන්ධ සංචේතන ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන රස සංචේතන අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන රස සංචේතන ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කය ස්පර්ශයෙන් ඇතිවෙන පහස සංචේතන අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කය ස්පර්ශයෙන් ඇතිවෙන පහස සංචේතන ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන අරමුණු සංචේතන අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන අරමුණු සංචේතන ඒ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාම රූප නිසා ඇතිවෙන ඇහේ විඥානය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන ඇහේ විඥානය නාම රූප නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාම රූප නිසා ඇතිවෙන කනේ විඥානය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන කනේ විඥානය නාම රූප නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාම රූප නිසා ඇතිවෙන නාසයේ විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන නාසයේ විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන නාසයේ විඥානය නාම රූප නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාම රූප නිසා ඇතිවෙන දිවේ විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන දිවේ විඥානය නාම රූප නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාම රූප නිසා ඇතිවෙන කයේ විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන කයේ විඥානය නාම රූප නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාම රූප නිසා ඇතිවෙන මනෝ විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාම රූප නිසා ඇතිවෙන මනෝ විඥානය නාම රූප නැතිවීමෙන් නැති වී යන නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. රූපය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රූපය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සංස්කාර අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංස්කාර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඥානය මම නොවේ මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී ගිය හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ රූප සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනාගතයේ හටගන්නා වූ යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නාහි හේතු නැතිවීමෙන් නැතිවී යන හේයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හට නොගත් අනාගතයේ රූප සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. වර්තමානයේ හටගෙන තිබෙන යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. වර්තමානයේ හටගෙන තිබෙන සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමායයි සලකන යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. තමායයි සලකන සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමාගෙන් බාහිරයයි සලකන රූප සියල්ලම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. බාහිර රූප සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගුරුසු ලෙස හටගන්නා වූ යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නාහේ හේතු නැතිවීමෙන් නැතිවී යනකේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ගුරුසු ලෙස හටගන්නා සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියුම් ලෙස හටගන්නා යම් රූපයක් ඇද්ද, ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නාහි හේතු නැතිවීමෙන් නැතිවී යනහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම් ලෙස හටගන්නා රූප සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ලාමක ස්වභාවයෙන් හටගන්නා යම් රූපයක් ඇද්ද ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නාහි හේතු නැතිවීමෙන් නැතිවී යනහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ලාමක ස්වභාවයෙන් හටගන්නා රූප සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ උසස් ස්වභාවයෙන් හටගන්නා යම් රූපයක් ඇද්ද ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නාහි හේතු නැතිවීමෙන් නැතිවී යනහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි උසස් ස්වභාවයෙන් හටගන්නා රූප සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුරින් හටගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතු නිසා හටගන්නාගේ හේතු නැතිවීමෙන් නැතිවී යනහේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුරින් හටගන්නා රූප සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ තිබෙන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නාගේ හේතු නැතිවීමෙන් නැතිවී යනහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ තිබෙන්නා වූ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතයේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතු නිසා හටගත්හි හේතු නැතිවීමෙන් නැතිවී ගියහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අතීතයේ නිරුද්ධ වී ගිය සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතයේ හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතු නිසා හටගන්නාහි හේතු නැතිවීමෙන් නැතිවී යනහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හට නොගත් අනාගතයේ සියලු විඳි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ අටගෙන තිබෙන සියලු විඳි හේතු නිසා අටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වර්තමානයේ අටගෙන තිබෙන සියලු විඳි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගේ අයිසලකන යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගේ අයි සලකන සියලු විඳි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ බාහිරින් හට ගන්නා යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම හේතු නිසා හට ගන්නාවේ හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි බාහිරින් හට ගන්නා සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඳි ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම හේතු නිසා හටගන්නාවේ හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඳි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් ඇතිවෙන යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම හේතු නිසාට ගන්නාගේ හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම් ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඳි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ලාමක ස්වභාවයෙන් ඇතිවෙන යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම හේතු නිසා හටගන්නාවේ හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ලාමක ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඳි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. උසස් ස්වභාවයෙන් ඇතිවෙන යම් විඳීමක්ද ඒ සියලු විඳීම් හේතු නිසා අටගත්හින් හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. උසස් ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දුර තිබෙන්නා වූ සියලු විඳීම් හේතු නිසා හටගන්නාගේ හේතු නැතිවීමෙන් නැතිවී යනකේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දුර තිබෙන්නා වූ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ළඟ තිබෙන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම හේතු නිසාට ගත්හින් හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ළඟ තිබෙන්නා වූ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. අතීතයේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා සියල්ලම හේතු නිසා හටගත්කේ හේතු නැතිවීමෙන් නැතිවී ගියකින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අතීතේ නිරුද්ධ වී ගිය සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. අනාගතයේ හටගන්නා යම් සංඥාවක් ඇද්ද ඒ සියලු සංඥා හේතු නිසා හටගන්නාගේ හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හට නොගත් අනාගතයේ සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. වර්තමානයේ හටගෙන තිබෙන යම් සංඥාවක් ඇද්ද ඒ සියලු සංඥා හේතු නිසා හටගත්කේ හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. වර්තමානයේ හටගෙන තිබෙන සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. තමාගේ අයි සලකන යම් සංඥාවක් ඇද්ද ඒ සියලු සංඥා හේතු නිසාට ගත්හින් හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. තමාගේයි සලකන සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමාගින් බාහිරයයි සලකන යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු බාහිර සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියලු බාහිර සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියුම් ස්වභාවයෙන් ඇතිවෙන යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියුම් ස්වභාවයෙන් ඇතිවෙන සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ලාමක ස්වභාවයෙන් ඇතිවෙන යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ලාමක ස්වභාවයෙන් ඇතිවෙන සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. උසස් ස්වභාවයෙන් ඇතිවෙන යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. උසස් ස්වභාවයෙන් ඇතිවෙන සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දුර තිබෙන්නා වූ යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දුර තිබෙන සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ළඟ තිබෙන්නා වූ යම් සංඥාවක් ඇද්ද, ඒ සියලු සංඥා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ තිබෙන්නා වූ සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතයේ නිරුද්ධ වී ගිය යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී ගියකේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අතීතයේ නිරුද්ධ වී ගිය සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතයේ හට ගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතු නිසා හට ගන්නාගේ හේතු නැතිවීමෙන් නැති වී යනගේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හට නොගත් අනාගතයේ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ අටගෙන තිබෙන යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වර්තමානයේ අටගෙන තිබෙන සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගේයි සලකන යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතු නිසා හටගත් හේන් වහා විනස් වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගේයි සලකන සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගින් බාහිරයයි සලකන යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගින් බාහිර වූ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියුම් ස්වභාවයෙන් ඇතිවෙන යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා හේතු නිසා හටගත්කෙන් වහා වෙනස් වී යනකෙන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියුම් ස්වභාවයෙන් ඇතිවෙන සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ලාමක ස්වභාවයෙන් ඇතිවෙන යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ලාමක ස්වභාවයෙන් ඇතිවෙන සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. උස්සස් ස්වභාවයෙන් ඇතිවෙන යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා හේතු නිසාට ගත්හෙන් හේතු නැතිවීමෙන් නැතිවී යනකෙන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. උසස් ස්වභාවයෙන් ඇතිවෙන සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දුරින් ඇතිවෙන යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා හේතු නිසාට ගත්කෙන් හේතු නැතිවීමෙන් නැතිවී යනකෙන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දුරින් ඇතිවන්නා වූ සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ළඟින් ඇතිවන්නා යම් චේතනාවක් වේද, ඒ සියලු චේතනා හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ළඟින් ඇතිවන්නා සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අතීතයේ නිරුද්ධ වී ගිය යම් විඥානයක් ඇද්ද, ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී ගිය හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අතීතයේ නිරුද්ධ වී ගිය සියලු විඥාන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනාගතයේ හට ගන්නා යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හට ගන්නා හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හට නොගත් අනාගතයේ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගේයි සලකන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසාට ගත්කේ හේතු නැතිවීමෙන් නැතිවී යනකේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගේයි සලකන සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගෙන් බාහිරයයි සලකන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසාට ගත්කේ හේතු නැතිවීමෙන් නැතිවී යනකේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගෙන් බාහිරයයි සලකන සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසාට ගත්කේ හේතු නැතිවීමෙන් නැතිවී යනකේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ගුරුසු ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් ඇතිවෙන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම් ස්වභාවයෙන් හටගත් සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ලාමක ස්වභාවයෙන් ඇතිවෙන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ලාමක ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ උසස් ස්වභාවයෙන් ඇතිවෙන යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි උසස් ස්වභාවයෙන් ඇතිවෙන සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුර තිබෙන්නා වූ යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුර තිබෙන්නා වූ ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ තිබෙන්නා වූ යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ තිබෙන්නා වූ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු සංඥා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු සංස්කාර සියලු චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි මේ අනිත්‍ය වූ සියල්ලම අවබෝධ වීම පිණිස මේ අනිත්‍ය වූ සියල්ලෙන්ම නිදහස් වීම පිණිස ප්‍රඥාව දියුණු වීම පිණිස මේ අනිත්‍ය භාවනා මානසිකාරය හේතු වේවා සාදු සාදු සාදු